මිනිස්සු ගැතේ සල්ලි තියෙනවා. මිනිස්සු දිනු වෙන්න ඕනේ. මාලිගාවක් හැදුවා කියලා මොකද්ද තියෙන සංවර්ධනේ ජනතාවට? ගෙවල් දොරවල් නැත්තම්, විවාහ වෙන තරුණ තරුණියන්ට ගෙවල් නැත්තම්, මධ්‍ය පන්තියට ගෙවල් නැත්තම්, මාලිගාව හදන එකත් සංවර්ධනේ නැත්තම්ම ඉතින් කොහොමද? මාලිගාව කී දෙනෙක් ජීවත් වෙන්නේ? කොහොමරි මේ අපේ අච්චාරු ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනතා ප්‍රධානත්වයෙන් කොහොමරි අපි වැඩේ කරා. දැන් ඉතින් අපි ඡන්දෙට යන්න තියෙනවා. අපිට තියෙන්නේ මේ ඡන්දෙට ලෑස්ති වෙන්න. ඒක විගහට එනවා. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. අපි සූදානම්ින් ඉන්න. සැප්තැම්බර් මාසෙට ඉස්සෙල්ලා අලුත් පාර්ලිමේන්තුව වැඩ පටන් ගෙන ඉවර කරනවා. නීතිගත සම්මත කරනවා. ඒකට අපි ලෑස්ති වෙන්න තියෙනවා. ඒ වැඩ කටයුතු කරන්න. ආප ඔක්කොම අරගෙන අපි අලුත් ක්‍රමයක් ඇති කරන්න සහයෝගය. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරන. බහුතරය අපේ තියෙනවා නම් ඒ පාර්ලිමේන්තුව යන මාර්ගය මොකද්ද කියලා අපි වෙන කාටවත් මාර්ගයක් නැහැ නේ. ඒක අපිට කමන්නේ. අපි මාර්ගය පෙන්වන්නන්නේ.